රට වෙනුවෙන් ධාතු වෙනුවෙන් ආගම වෙනුවෙන් ක්‍රියා කළ ධෛර්ය සම්පන්න උත්සාහවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති යටිවරයන් වහන්සේ නමක් හැටියට මාදුළුවාවේ සෝවිත නායක හාමුදුරුවන් අඳුරන්නට පුළුවන් රට කරවන අය පිළිබඳවවත් අනිත් අය පිළිබඳවවත් හොඳ අවබෝධයක් උන්වහන්සේට තිබුණා. විශේෂයෙන් ආණ්ඩු කරවන අවස්ථාවලදී ඒ වෙනුවෙන් කැපවීමකින් යුක්තව ක්‍රියා කළා. රට පරිහානියට පත්වෙන අවස්ථාවල රට විපරිණත භාවයට පත්වෙන අවස්ථාවල නොබියව ඉදිරිපත් වෙමින් ඒ අවස්ථාවේ කළ යුතුලේ මේ දෙයයි කියා ප්‍රකාශ කරමින් නිර්භීතව කටයුතු කළ ශ්‍රේෂ්ඨ කටිකයන් වහන්සේ නමක් හැටියට මාදුළුවාවේ ශෝභිත ඉෂ්ටවීර පාදයන් වහන්සේ අඳුරන්න පුළුවන්කම තියෙනවා.